එහෙම නැත්නම් යම් තැනක සඳහන් කරලා තියෙනවා විශේෂයෙන්ම බොජ්ජංග ධර්ම විස්තර කරනකොට සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතම් විරාග නිසිතම් නිරෝධ නිසිතම් පටිනිසග්ගානුපස්සී. ඒ යෝගාවචරය දැන් සතිය ඊටාමත්න වචිනා ගුණධර්මයක් විදියට සතිපට්ඨානෙ වඩනවා. වඩාගෙන යනකොට දවස පුරාම සතියෙන් ඉන්න වගේ තමයි ඉතින් සැලසුම් කරන්නේ. ඒක හොඳයි. නමුත් කොච්චර කරගෙන ගියත් යාට තියෙනවා පැය 24 සතියෙන් ඉන්න බෑ. අර තේරෙන්න පටන් ගන්නවා මේ තැන්වල සතිය නෑ. මේ තැන්වල සතිය තියෙනවා. මේ තැන්වල සතිය හොඳයි. මේ සත්‍යතාවය දුර්වල වේගෙන යනවා කියලා යම් දවසක සතිය වඩන යෝගාවචරයා සතිය නැති බව දැනගන්න සතිය අම්මතර જાති සතිය. සතිය තියෙනකොට සතිය තියෙනවා කියලා දැනගන්න සතියට වැඩිය උගා කාර්යක්ෂම උගාත්ම දක්ෂ සතියක් තමයි දැන් මට සතිය නැහැ කියලා දැනගන්න එක. ඒකේ දක්ෂණං සාර්ථකණං සතිය නැති උනායි කියලා දැනගත්තට පශ්චාත්තාප වෙන්නේ නැහැ, සැලෙන්නේ නැහැ. මේ සතියත් අනාත්මයි. සතියත් මට පාලනය කරන්න බෑ. මේක එන වෙලාවක් තියෙනවා, යන වෙලාවක් තියෙනවා. උඩ සැලිලා වැඩක් නැහැ. ඊගාවට සතිය ඇති කරන්න කුමක් කළ යුතුද? ඒක කරනා මිසක පශ්චාත්තාප වෙලා වැඩක් නැහැ. ඉතින් භාවනා වැඩමුළුවට ඉස්සල්ලාම සම්බන්ධ වෙච්ච කෙනෙක් තමංගේ සාර්ථකත්වයේ මනින්නේ වඩාගත් සතිය මට්ටමින් තමයි. නමුත් යා භාවනාවේ ඉහළට ඉහළට යන්න යනකොට තේරෙනවා අපි මොන්නම જાතියෙන් හිටියත් මුළු පැය 24ම සතිය පවත්වන්න බෑ. මුළු ජීවිතේම සතිය පවත්වන්න බෑ. මෙන්න මෙතනදී සතිය නෑ. ඒ සතිය නැති වෙනකොට සැලෙනවනම් ඒ මතින් කෙලෙස් රැස් වෙනවා. ඒ නිසා විවේක නිසිතං කියලා කියන්නේ සතිය තිබුණත් හොඳයි නැතිුණත් හොඳයි කියලා විවේකීව සතිය දිහා බලන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට සතියත් අනිත්‍ය ධර්මයක් බව සතිය දුක පිණිස පිටින බව සතිය කෙරේ තණ්හාවක් ඇති කරොත් ඒ දුකක් බව ඒ ආත්ම සංඥාවෙන් ඇති වෙන මෝඩකමක් බව තේරුම් ගත්ත දවසේ සතිය තිබුණත් හොඳයි නැතත් හොඳයි කියන තැනට යනවා. ඉතින් ඒක මං හිතන්නේ මේ බණක් අහලා තර්කණය කරලා අල්ලගන්න පුළුවන් මේක. ඉතින් ඒකට සර්වචනාංශය දෙන්නේ උපමාව අලත්තං යදිදං සාදු නාලත්තත් සුන්දරාමිති උබයේ නේවසෝ තාති රුක්කංව පතිවත්තති කියලා ගාථාපදයක් කියනවා. ඵලයක් බලාපොරොත්තු වෙන ගෙඩියක් බලාපොරොත්තු ඛණ්ඩ ගෙඩියක් බලාපොරොත්තු අපි ගහක් ළඟට යනවා. අලත්තං යදිදං සාදු අනේ ලැබුණොත් අනේ සාදු ගහේ ගෙඩියක් තියෙනවා හොඳයි ඛණ්ඩ පුළුවන් හොඳයි. නාලත්තං කුස සුන්දරාමිති නැහැ කියලා ඉතින් ගහත් එක නඩු දාන්න ඒ ගහේ ගෙඩිය හැදෙන්නේ කාලෙට මං යන වෙලාවේ නෑ ඉතින් එච්චරයි නාලත්තන් සුන්දරාමිති උබයේ නේව සෝතාති කිදි තිබුණත් නොසලින මනස නැති වුණත් නොසලින මනස තියෙනවා නම් ඒ මිනිස්සයා ගහක් ළඟට ගිය මිනිස්සෙක්ගේ තමයි ආපහුවේ. එහෙම නැති කෙනා මේ මං මෙච්චර මහන්සිලා මට සතිය එන්න ඕනේ. ඒතරම් සතියට ආසාවක් තුන සතිය ආවේ නැත්තම් අම්මතර දුකක් බදාගන්න. ඒක නිකන් හරියට වෛද්‍ය විද්‍යාවේ තියෙනවා මේ බෙහෙතෙන් හැදෙන ලෙඩ කියලා ජාතියක්. ඒවට කියන්නේ මේ වේසජ්‍ය සමුප්පිත රෝග කියලා. ඉංග්‍රීසියෙන් කියන්නේ ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් කියලා. බෙහෙත වරද්දාගත්තට පස්සේ ඉන්නේ ලෙඩේ මොනම දෙකින්ව සනීප කරන්නේ නැහැ. විසබීජෙන් හැදෙන ලෙඩේ විසබීජෙන් නැති කරලා හදන්න පුළුවන්. බෙහෙත වරද්දාගත්තට පස්සේ මොන නාටටවත් ගොඩ ගන්න. අද හොඳට මතක තියාගන්න අද නවීන සමාජයේ තියෙන ගොඩක් බෙහෙතෙන් හටගත්ත ලෙඩ. ඊගටේ දොස්තරට නම් අල්ලතෑයි. හැබැයි අපිට වෙලා තියෙන්නේ දොස්තරල වැඩි. අර දොස්තරගෙන් ටිකක් බේත් ගන්න මෙයාගෙන් ගන්න නිසා එකම දොස්තරකින් උවත් හිස්ට්‍රි එක දන්නේ නැති නිසා අල්ලන්න බෑ. ඒ වගේ තමයි ප්‍රතිපත්තියේදී අපි හිතනවා නම් සතිය කියලා කියන්නේ සරසුබවාදී සියල්ලටම උදව් වෙන චෛතසිකයක් කියලා. අපි සතියටත් තණ්හාව ඇති කරනවා. සතියත් ඡන්දය ඇති කරගන්නවා. ආශාව ඇති කරගන්නවා අන්තිමට. එහෙම වුණොත් සතිය අනිත්‍යයි කියලා පිළිගන්න කී දාසේ තද දුකක් වෙනවා. මං කියන්නම් එහෙම සතිය හොඳට පවත්තලා සතිය දැන් නැති උනායි කියලා මේ ධර්මතාවයේ දන්නේ නැති කෙනෙක් වහබිව්වයි කියලා බය වෙන්න නම් එපා. ඕනි තරම් වෙන්නේ ඉතින්. මේ ලස්සනට මම භාවනා කරන ගියා මගේ භාවනාව කැඩුනා කොච්චර බෙල්ල තිබ්බයි කියවට බය වෙන්නේ නැම. මොකද මේ තරම් අපි මේ ආධ්‍යාත්මික වස්තුවක් වෙන සතියට ප්‍රේම කරනවා. මොකද ඒක අපේ ඥාති වර්ගය අතහැරලා වස්තුව අතහැරලා ක්‍රමයක් අල්ලන අටසිල් අරගෙන සුදු ඇඳගෙන ලබාගත්ත සතියනේ. නමුත් අපි දැනගෙන හිටියේ නැත්තම් මේ සතියත් වැටෙන්නේ අනිත්‍ය දෙයකට. සතිය දුක පිණිස වෙනවයි කියලා අපි සතියට තණ්හාව ඇති කරගන්නවා. සතිය පිළිබඳව සමහර විටක ප්‍රේමය ඇති කරගන්නවා. ඉතින් එහෙම කෙනාට අසතිය බාර ගන්න බෑ. නමුත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඒ සතිය නැත්තම් සති අනිපත ප්‍රමාදෙනේ ප්‍රමාදේන කම්පතිති සති බලං. ප්‍රමාදේ නැති වුණා අප්‍රමාදේ නැතිචම් ප්‍රමාදේනේ කියන්නේ සතිය නෑ. ප්‍රමාදේ දැනගෙන මම ළඟ සතිය නෑ කියලා දැනගෙන නොසලෙන මනසක් ගන්න පුළුවන් නම් එයාට තමයි සතිය බලවත්ම කෙනා කියලා කියන්නේ. සති බලය කියලා කියන්නේ සතිය නැති වුණාට නොසලෙන මනස. ඒක සරුවචනාංශික වචනේ තියෙන්නේ සති සම්බොජ්ජංගම් භාවේති. සත් සම්බොජ්ජ හොඳට කියලා දෙනවා. මේකයි සත් සම්බොජ්ජ කියලා. සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතම් විරාග නිසිතම් විරෝධ නිසිතම් පටිසග්ගාන පස්සේ. තමන් වඩාගත්ත මේ සතිය විවේකීව ඇති කරගන්නා මිසක මට හැම වෙලාවෙම ඉඳගන්න ඉඳගන්න වතාවේ මට සතිය තියෙන්න ඕනෑ කියලා ගහපා දීමක් නැහැ. තියෙනවා නම් හොඳයි නැත්නම් ඒත් හොඳයි. අර ඔරුව පදින්න ගියේ තම්බිට වෙච්ච දේ මුංචි බාලාන්ධ පොත්වල දීලා තියෙනවා. තම්බි කිව්වලු පෙරුණාට පස්සේ ඔරුව තිබුණට වැඩිය හොඳයි කියලා. මේ පැත්ත තිබුණා ඕවට තම්බි සාමාන්‍ය ඔරුව පදින්න දන්නේ නැහැ. ඒ අයිතිකාරය නිසා මූ ගන්න ගියාම දඩපඩ ගාලා අනිත් පැත්තට නපසුකොට ආය මේ ඒක වයිෂෝ කියලා එයා පැත්තට ගියා. ඉතින් බෞද්ධයා කියන්නේ විචෝසනා කරන කියන මනුස්සය කියලා කියන්නේ ඒක හැලුනා කියලා බය වෙලා තකරන එක නෙවෙයි. හැරුණාට පස්සේ ඒක හොඳයි කියලා යනවා. ඉතින් ඒකෙදිත් පේන්න තියෙනවා සද්ධාව විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ශෝබනචෛසික විෂයන් විශේෂයි හෝ යම් කිසි කෙනෙක් තණ්හාවක් ඇති කරනවා නම් ඒක අර වගේ කාම තණ්හාවක් නෙවෙයි බොහොම සියුම් තණ්හාවක් ඇති කෙරුවොත් ඇති කරගත්ත තණ්හා ප්‍රමාණයට දුක දෙන නිසා අපි සතිය හොඳට වඩන්න ඒකලේ සතියේ තියෙන අනිත්‍යත්වයේ සතියේ තියෙන දුක්ඛත්වයේ සතියේ තියෙන අනාත්මත්වයේ දකින්න නම් සතියේ කැඩෙන වෙලාව තමයි අපි හොඳම ගුරුවරයා දැන් දැනගන්න ඕන ඔන්න ඔච්චර ආශාවෙන් කරපු සතිය දැන් නැහැ මගේ චිත්ත සැලෙනවනම් සංස්කාරූපේකාවක් ඇත්තේ නැහැ ඔය කියන සංකාරූපේක ඥානෙ තියෙනවනම් ලාභේදී අලාභේදී යසේදී යසසේදී අයසේදී ශපේදී දුකේදී සෑම තැනම උසල්ද මනසක් තියෙනවා මේ වගේම සතිය ඇතත් නැතත් ශ්‍රද්ධාව ඇතත් නැතත් වීර්යය ඇතත් නැතත් සමාධිය ඇතත් නැතත් ප්‍රඥාව ඇතත් නැතත් විවේක නිශ්චිතව ඒක වඩන්න පුළුවන් නම් ඒක අර බොහෝ කොට භවනා කරපු කෙනෙකුට හම්බ වෙන පශ්චාත්තුපාදි පරීක්ෂණයක් වගේ විරාග නිශ්චිතං ඇති කරගත්ත සත්‍ය පිළිබඳව හෝ රාගයක් ඇති කරන්න යන්න එපා. ඒ ඇති කරගත්ත සත්‍ය පිළිබඳ විරාගී හැඟීමෙන් බලන්න හරියට අර මාළුක පුත්තු ස්වාමීන් වහන්සේට පින්නවා වගේ අපි නිදර්ශනයක් වශයෙන් ගත්තා වගේ සක්මන කෙළවරට යනකොට අපිට රූපයක් පේනවා. නමුත් ඒක රාග හිතින් බැලුවොත් අපිට සක්මන කඩනවා. විරාග හිතින් බැලුවොත් ආයකක් දැකලා ඒකට රාග ඇති වෙනවා වෙනුවට අපිට නැවත හිත සක්ම භාවනා තියාගන්න බලන බැල්ම විරාගී හැඟීමක් විරාගී බැල්මක් කර ගන්නවා කියන එක අපි ඉගෙන ගත්තා වගේ ඒ සතිය වඩන්න ඕනේ විරාගී හැඟීම විවේක නිශ්චිතම් විරාය නිරෝධ නිශ්චිතා සතියත් ගෙවන් වෙන වෙලාවක් තියෙනවා මේ සතිය ගෙවන් වෙලා පළවෙනි වතාවට යෝගාචරයේ අත්දකින්නේ අරමුණ ගෙවන් වෙන වෙලාව ගෝතනෙක් හිතන බලනින් අරමුණ ගෙවන් වෙනකොට මේ සතිය ගෙවන් වෙනවා බය වෙනවා කලබල වෙනවා නමුත් යෝගාවචර එතෙන්දි දැනගන්නෑ මේකදී අරමුණයි ගෙවන් උනේ නිමිත්තයි ගෙවන් උනේ සලකුණයි ගෙවන් උනේ සතිය තියෙනවා කියන්නේ අන්තිමට ගියාට පස්සේ භාවනා කරගෙන කරගෙන යනකොට මතක නැති වෙන තැනකට එන මොකද උනේ කියලා දන්නේ සීත නැවත සීලව ගන්න බැරි තැනකට යනවා අන්න එතනදී යෝගාවචරයේ සිද්ධිය දැනගන්නේ නැවත සී එලව ගත්ත වෙලාවේ ගැස්මක් එක්ක. ටි ගැස්මක් එක්ක බය වෙලා ආපහු සරයක් අරමුණට එනකොට අල්ලනවා. ඒ මොකද නැවත ඇතිවීම අපේ හිත අල්ලන්න පුළුවන් වුණාට, ඒ කියන්නේ ජාතික පක්ෂේ අල්ලන්න පුළුවන් වුණාට ඒක ගෙවන් වෙන වෙලාවේදී හිත හොරගෙන අල්ල ගන්න බැරි වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සතිය ඇති වෙනවනම් ඒ සතිය නැතිවීමක් තියෙනවා. යෝගාවචර කම කියලා කියන්නේ හොඳට සත්‍ය හුරු කරගෙන සත්‍ය නැවත ඇති වෙන තැන සතුට ගන්න එක ප්‍රශ්නයක් නෑ. නමුත් සත්‍ය නැති වෙන තැන නොසලෙට මනසකින් බලන්න පුළුවන් නම් මට දැන් හොඳට සත්‍ය තිබුණා. දැන් මේ සත්‍ය ක්‍රමයෙන් නීරස වීම හරහා, කම්මැලි වීම හරහා, නිදිමත හරහා, ඒකාකාරී වීම හරහා දැන් සත්‍යයේ ක්‍රියාකාරකම් අඩුවෙගෙන යනකොට ඒක දිහා අවදිමන සතියක් බලාගෙන ඉන්න පුළුවන්. ඒක මනුස්ස හිතක තියෙන පුදුමාකාර ආශ්චර්ය ලකුණක්.